තුන යශ භාග්‍ය. යසස යනු පිරිවරය, කීර්තියය යන අර්ථ දෙකම කියවෙන වචනයකි. මහා පරිවාර ජන සමූහයක් ඇති බැවින්ද ලෝකත්‍රේහි පතල මහත් කීර්තියක් ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වෙති. තථාගතයන් වහන්සේට පමණ මහත් වූ උසස් වූ පිරිවරක් ලෝකේහි කිසිවෙකුට නොවූහ. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසුවම නොව මෞකුස පිළිසිඳගත් තැන සිටම පරිවාර සම්පත්තියෙන් යුක්ත වූහ. මහා පුරුෂයාණන් මෞකුස පිළිසිඳගත් කල්හි දේවපුත්‍රයෝ හතර දෙනෙකු පැමිණ සතර දිග අරක් ගත්හ. මහා සත්වයන් මෞකුසින් බිහිවන වේලාවෙහිද බොහෝ දේව බ්‍රහ්මයෝද එහි පැමිණියහ. මෞකුසින් බිහිවන්නා වූ බෝසත් කුමරුන් මිනිසුන් අතට පත්වන්නට කලින්ම බ්‍රහ්මරාජයෝ හතර දෙනෙක් ඔවුන් රන් දැලින් පිළිගත්හ. ඔවුන් අතින් බෝසත් කුමරුන් සතරවරම් දෙව්රදුන් හතර දෙනා මංගල සම්මත අඳුන් දිවි සමින් පිළිගත්හ. බෝසත් කුමරුන් මිනිසුන් පිළිගත්තේ ඔවුන් අතිනි. මිනිසුන් අතින් පොළොවට බට බෝසතාණෝ පොළොවෙහි සිට නැගෙනහිර ලෝකධාතුව බැලූහ. දසදහසක් සක්වල එක් මිදුලක් මෙන් වී පෙනිනේ. එදිග විසූ මනුෂ්‍ය දේව බ්‍රහ්මයෝ සුවඳමල් ආදියෙන් පුදමින් මහා පුරුෂයාණෙනි, ඔබ හා සම කෙනෙක් මෙහි නැත යයි බෝසතාණන්ට සැලකලහ. ඉදිරි දිග් බැලූ කල්හි එහි වූවෝද එසේම සැලකලහ. එයින් එකෙනෙහිම දසදහසක් සක්වල බොහෝ මනුෂ්‍ය දේව බ්‍රහ්මයන් උන්වහන්සේගේ පිරිවර වූ බව කිය යුතුය. බෝසතුන් උපන් පස්වන දින නම් තැබීමේ උත්සවයේදී ශාස්ත්‍රවේදී බමුණෝ, මේ කුමාරයෝ සක්විති රජ හෝ වන්නාහ, පැවිදිව ලෞතුරා බුදු හෝ වන්නාහ යැයි පැවසූහ. එකල්හි එක් රැස් වූ අසූ දහසක් ක්ෂත්‍රියෝ, මේ කුමාරයා බුදු වුවොත් බුදු වේවා, රජ වෙතොත් රජ වේවා, කුමක් වුවත් මොහුට පිරිවර පිණිස අපි එක් පුත්‍රයෙකු බැගින් දෙන්නෙමුයි පැවසූහ. සිද්ධාර්ථ කුමාරයන් වැඩි වියට පත්ව ශිල්ප දැක්වීමෙන් පැහැදුනා වූ ශාක්‍යයෝ, ඔවුන්ගේ තරුණ දූන් 40,000ක් එතුමන්ට පිරිවර පිණිස යැවූහ. ඉන්පසු රාජ්‍යෙහි අභිෂේක කරන ලදුව ඉමහත් යස ඉසුරෙන් වැජබුණු බෝසතාණන් එකුත් 30 වියේදී මහ අභිනික්මන් කොට ලෞතුරා බුදු බවට වැමිණියේ මහපිරිවරිනි. මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙන දින බෝධිමූලයේ වැඩ සිටින අවස්ථාවෙහි බුද්ධ මංගල්‍යය සඳහා බොහෝ දේව බ්‍රහ්මයෝ පැමිණ බෝසතුන් පිරිවරා ගත්හ. සක්දෙව් රජු එහි පැමිණ විජයුත්තර නම් සක පිම්බේය. පංචසික නම් ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා පැමිණ වීණා වාදනය කරමින් තුති ගී ගායනා කළේය. සුයාම දේව රජු බෝසතාණන් වහන්සේට පවන් සැලීය. සහම්පති බ්‍රහ්මරාජ තෙමේ බෝසතාණන්ට සේසත් දැරීය. මහා කාල නම් නාරජ 80,000ක් නාටකයන් හා පැමිණ ස්තුති ගී ගයමින් බෝසතාණන්ට ගෞරව කළේය. දසදහසක් සක්වලින් පැමිණි බොහෝ දෙව්බඹහු සුවඳමල් ආදියෙන් පුදමින් සාදුනාද පැවැත්වූහ. එසේ දෙව්බඹුන් උත්සව පවත්වද්දී මහබෝසතාණෝ ලෝතුරා බුදු බවට පැමිණ වදාළහ. තථාගතයන් වහන්සේ පිරිවරවන මිනිස් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් සිව් කොටසකි. භික්ෂූහුද එහි භික්ෂුභාවයෙන් උපසම්පදාව ලද්දෝය. අන්ක්‍රමවලින් උපසම්පදාව ලද්දෝය යැයි දෙකොටසක් වෙති. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී පංචවග්ගීය තෙරුන් වහන්සේලා, වංගීස තෙරුන් වහන්සේ, යස තෙරුන් වහන්සේ, යස තෙරුන් වහන්සේගේ යහළුවන් වූ විමල, සුබාහු, ගවම්පති, පුන්නජී යන තෙරුන් වහන්සේලා, උන්වහන්සේගේම යහළුවන් වන පනස් නමක් තෙරුන් වහන්සේලා, බද්ධවග්ගීය තෙරුන් 39, උරුවේල කාශ්‍යපයන් ප්‍රධාන 10ක්, පුරාණ ජටිල තෙරවරු, අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම, උන්වහන්සේලාගේ පිරිස වන 1259ක් වන පරිබ්‍රාජක ස්තවීරවරු, සේල බ්‍රාහ්මණයා හා ඔහුගේ අතවැසි බ්‍රාහ්මණයන් 300 දෙනා, මහා කප්පින රජු හා මහා කප්පින රජුගේ පිරිවර වූ 1000ක් දෙනා, සුදවුන් රජතුමා විසින් බුදුරදුන් වෙත යවූ පුරුෂයන් 10000, බාවාරි තවුසාගේ අතවැසියන් වන 11000ක් තවුසෝ යනාදීහු, එහි භික්ෂුභාවයෙන් තථාගතයන් වහන්සේගෙන්ම පැවිද්ද හා උපසම්පදාවලත් ශ්‍රාවකයන් වහන්සේලාය. සෙස්සෝ සරණ ගමනය, ප්‍රශ්න විසඳීම, අවවාද පිළිගැනීම, සංඝයා විසින් කර්ම වාක්‍යයෙන් සම්මත කිරීම යන ක්‍රමවලින් උපසම්පදාවලත් ශ්‍රාවකයෝය. 89ක් රහතන් වහන්සේ තථාගතයන් වහන්සේගේ මහා ශ්‍රාවකයෝය. උන්වහන්සේලාගේ නම් මෙසේය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ, වප්ප, බද්ධිය, මහානාම, අස්සජි, නාලක, යස, විමල, සුබාහු, පුන්නජී, ගවම්පති, උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප, සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප, මහා කච්චායන, මහා කොට්ටිත, මහා කප්පින, මහා චුන්ද, අනුරුද්ධ, කංකා රේවත, ආනන්ද, නන්දක, බගු, නන්ද, කිම්බල, බද්ධිය, රාහුල, සීවලී, උපාලී, දබ්බ, උපසේන, කදිරවණීය රේවත, මන්තානිපුත්ත පුන්න, සුනාපරන්ත පුන්න, සෝන කුටිකන්න, සෝන කෝලිවිස, රාද, සුභූති, අඟුලිමාල, වක්කලි, කාලුදායි, මහා උදායි, පිළින්දවච්ච, සෝබිත, කුමාරකස්සප, රට්ටපාල, වංගීස, සබිය, සේල, උපවාන, මේගිය, සාගත, නාගිත, ලකුණ්ඨක බද්ධිය, පින්ඩෝල භාරද්වාජ, මහාපන්තක, චූලපන්තක, බක්කුල, කොණ්ඩදාන, ධාරචරීය, යසෝජ, අජිත, තිස්සමෙත්තෙය, පුන්නක, මෙත්තගූ, දෝතක, උපසීව, නන්ද, හේමක, තෝදෙය, කප්ප, චතුකන්නි, භද්‍රාවුද, උදය, පෝසාල, மோகராஜ, ஹா பிங்கிய யன மகரஹதன் வஹான்சேலா. அக்ரஸ்ராவகயோய மகாஸ்ராவகயோய பிரகிருதி ஸ்ராவகயோய யை ஸ்ராவகயான் துன்கொட்டசகி சாரிபுத்த மொக்கல்யாண தினம அக்ரஸ்ராவகயோய உன்வஹான்சேலாத சமக இஹதகி அசூநாம மகாஸ்ராவகயோய செஸ்ஸோ பிரகிருதி ஸ்ராவகயோய. மே ஸ்ராவக பேதே வண்ணே ஏ ஏ அயகே அதீத பாரமிதா அனுவய. புதுரதும் ஜீவமான வூ பன்சாலிஸ் வசரதுல புதுசசுனெஹி பெவதி வூவோ புகோய. ஒவுன்கே சங்கியா நியமயக் சதஹன் வீனத. புதுரதுன்கே பரநிர்வாணேட கனன்கத நொஹென தரமே விஷால பிக்ஷு பிரிசக் பெமினி பவத கியாதிபே. அசோக ரஜுகே காலேஹி ஹெட்டலக்ஷயக் பிக்ஷூன் விசூபவ கியாதிபே. மிலிது ரஜுகே காலேயே ஹிமாலவனேஹி ரக்கித தலையட கோட்டி சியயக் ரஹதுன் ரஸ்வூபவ மிலிந்த பஞ்யேஹி சதஹன்வே. ஸ்வர்ணமாலி சாய்த்ய ராஜாகே தாத்து நிதானோத்சவேட்ட அரஹந்தோ சன்னவூதி கோட்டியோ தூபமுத்தமாங் சமந்தா பரிவாரெத்வா அட்டான்சு கதபஞ்சலி யனுவென் சய அனு கோட்டியாக் ரஹதுன் ரஸ்வூபவ மகாவம்சேஹி கியாதிபே. மே கணன அனுவ சலக்கன விட ததாகதயன் வஹான்சேகே பிக்ஷு ஸ்ராவக பிரிச இதா மகத்பவ கியயுதுய. புதுரதுன் ஜீவமான காலே பட்டன் அததக்வா புதுசஸ்னேஹி பெவிதி வூ பிரிச இதா விஷாலய கணனின் பிரமாண நொகலஹக்கிய. அநாகதேஹித விசால பிரிசக் பெவிதிவண்ணாஹ ஏசியல்லோம ததாகதயன் வஹான்சேகே பிரிவரய. தனட பிக்ஷுனின் நெதத அதீதேஹித விசால பிக்ஷுனி பிரிசக்த வூஹ ஔஹூத ததாகதயன் வஹான்சேகே பிரிவரய. புதுரதுன்கே காலே பட்டன் அததக்வா தெருவன் சரணகிய உபாசக உபாசிகா பிரிசத அநாகதேஹி தெருவன் சரண யன உபாசக உபாசிகா பிரிசத கணனின் பிரமாண கல நொஹக்கிய. ஏ பிரிச ததாகதயன் வஹான்சேகே கிஹி பிரிவரய. ததாகதயன் வஹான்சேகே தேவ பிரக்ம பிரிவர தசதஹசக் சக்வலம பெதிர அத்தாஹ ஏ பிரிச இதா விஷாலய. சம்புத்த பரநிர்வாணய சிதுவூயே த எதா உன்வஹான்சே பிரிவராசிட்டி பிரமாணக்கல நொஹென மனுஷ்ய தேவ பிரக்ம மகாஜன சமூகயாக் மத்தியேய. ததாகத பரநிர்வாணய கலின் பிரசித்தியட பெமின திபூ பெபின் உன்வஹான்சேகே ஸ்ராவக வூ அபமன பிக்ஷூஹுத குசினாராவட பெமின சிட்டியேய. போஹோ குசினாரா நுவர வெஸ்ஸோத எதா ராத்திரியே ததாகதயன் வஹான்சே அந்திம வரட தக்னட பெமின சிட்டியோய. அப்பிரமாண தேவ பிரக்மயோ தசதஹசக் சக்வலின்ம பெமினியோய. எதா பெமின ததாகதயன் வஹான்சேட பூஜா பெவத்து தேவ பிரக்ம பிரிச பலா உன்வஹான்சே ஏ பூயேன ஆனந்த தசசு லோகதாதுசு தேவதா சன்னிபதிதா ததாகதாங் தஸ்ஸனாய யாவதா ஆனந்த குசினாரா உபவத்தனாங் மல்லானாங் சாலவனாங் சமந்தா துவாதசா யோஜனானி நத்திசோ பதேசோ வலக்கோட்டி நிதூதன மத்தாபி மஹிக்காஹி தேவதாஹி அப்புடோ. யனுவென் ஆனந்த மே சல்வனே அவட தொலொஸ்யதுனக் பமனதன் மகேஷாக்கிய தேவியன் நொசிட்டின ඉදිකටු තුඩක් පමණ තැනක් නැතැයි වදාළහ. දෙව්මිනිසුන් විසින් පිරිවර්ණ ලදුව පිරිනිවන් පාවදාළ වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට දසදහසක් සක්වලින් පැමිණි දෙව්බමුන් හා මනුෂ්‍යයෝ සතියක් මුළුල්ලෙහි සුවඳහුණු සුවඳමල් කොඩිසේසත් ගී නැටුම් ආදියෙන් පූජා පැවැත්වූහ. ආදාහන කිරීමෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේට අද දක්වාම දෙව්මිනිස්සු පූජා පවත්වති. ලෝකේහි ඒ සර්වඥ ධාතුන් වහන්සේ වැඩවෙසෙන තුරු එසේම මහජනයා පූජා පවත්වන්නාහ. ඒ පූජා පවත්වන සෑම දෙනාම තථාගතයන් වහන්සේගේ පිරිසය, තථාගතයන් වහන්සේගේ පිරිවරය, තථාගතයන් වහන්සේට පමණ මහත් පිරිවරක් ලෝකේහි අන් කිසිවෙකුට නැත්තේය. යම් කිසිවෙකු පිළිබඳව කටින් කට පැතිර යන තැන තැන කියවෙන ගුණකතාව කීර්ති නම් වේ. කීර්තිමත් පුද්ගලයන් අතරිනුත් තථාගතයන් වහන්සේම අග්‍රවන්නාහ. මනුෂ්‍යයන් පමණක් නොව දේව බ්‍රහ්මයෝද තථාගතයන් වහන්සේගේ ගුණ උන්වහන්සේ බුදුවීමට පෙර සිට අද දක්වාම කියන්නාහ. ලෝකේහි බුදුගුණ නොකියවෙන දිනක් නැත. සාමාන්‍ය දිනවලදී ලක්ෂ සංඛ්‍යාත ජනකායක්ද, විශේෂ දිනවලදී කෝටි සංඛ්‍යාත ජනකායක්ද අදත් බුදුරදුන්ගේ ගුණ කියති. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යන පාඨයෙන්ද ඉතිපි සෝ භගවා යනාදී පාඨයෙන්ද කියවෙන්නේ බුදුගුණය. දිනකට ලක්ෂ ගණනක් මුවවලින් අදත් ඒවා කියවෙන්නේය. මතුවටද කියවෙන්නේය. දේශකයෝ අනේක ආකාරයෙන් තන තන බුදුගුණ දේශනා කරති. ගත්කරුවෝ ග්‍රන්ථ මාර්ගයෙන් බුදුගුණ පතල කරති. කවීහු කාව්‍යකරණයෙන් බුදුගුණ පතල කරති. ගායකයෝ ගැයුමෙන් බුදුගුණ පතුරුවති. වාදකයෝ වැයුමෙන් බුදුගුණ පතල කරති. සෙස්සෝද තමන්ට හැකි ආකාරවලින් තමන්ගේ වියත්කම් අනුව බුදුගුණ පතල කරති. පිලෝතික පිරිවැජියාගේ බුද්ධගුණ කතනය. බුදුරදුන් සැවැත් නුවර ජේතවනාරාමේහි වැඩවෙසන කලෙහි රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ නිතර දෙව්රම් වෙහෙරට එන එක පිලෝතික නම් තරුණ පිරිවැජියෙක් විය. දිනක් ඔහු දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් දැක සැවැත් නුවරට පිවිසියේය. එදින සුදු වෙළඹුන් සිව් දෙනෙකු යෙදූ රිදීයෙන් නිර්මිත රථයකින් මහත් වූ ශ්‍රී විභූතියෙන් නගර සංඤරය කරන්නා වූ ජානුස්සෝනි නම් බ්‍රාහ්මණයා ඉදිරියට පැමිණි පිලෝතික පිරිවැජියා දැක හැඳින පින්වත් වත්ස්‍යායන මේ මහ දවාලේ කොහි සිට එන්නේහිදැයි ඇසීය. පින්වත, මම ශ්‍රමණ ගෞතමයන් වෙතින් එමි පිරිවැජියා කීය. එකල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ පින්වත් වාත්ස්‍යායනය, ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ තරාතිරම කෙසේද, ඔහු පණ්ඩිතද දැයි ඇසීය. එකල්හි පිලෝතිකයා කියනුයේ, පින්වත, ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණේ තරම කීමට මම කවරෙක් වෙමිද? ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තරම දත හැක්කේ ඔවුන් වැනි කෙනෙකුටමයි යයි කීය. එකල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ, ඔබ ඉතා උසස් පැසසීමකින් ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරන්නෙහිය. ඔබ කුමක් දැක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙතරම් පැහැදුනෙහිදැයි කීය. බ්‍රාහ්මණය හස්ති ශිල්පය දතුවෙකු ඇතුන් වෙසෙන වනයට පිවිස විමසන කල්හි එහි තික් වූද පුළුල් වූද ඇත් පිය සටහනක් දුටහොත් එයින් ඔහු විශාල ඇතෙකු ඇතැයි විනිශ්චයට පැමිණෙන්නේය. එමෙන්ම මමද ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥා නැමැති පිය තැබූ සටහන් සතරක් දැක භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ය ශ්‍රාවක සංඝයා සුපටිපන්නය යැයි නිශ්චිතයට බැසගතිමි පිරිවැජිතෙමි කීය. ඉක්බිති ඔහු එය මෙසේ විස්තර කළේය. පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකේහි සියුම් නුවණ ඇත්තා වූ අඤ්ඤන්ගේ වාද දන්නා වූ වාද කිරීමේ පුරුදුකම් ඇත්තා වූ දුර පිහිටි ඉතා කුඩා දෙයට නොවරදවා විදින වාලවේදී ධනුර්ධරයන් මෙන් අඤ්ඤන්ගේ සියුම් වූද දෘෂ්ටීන් ප්‍රඥාවෙන් බිඳලීමට සමත් වූ ඇතැම් ක්ෂත්‍රීය පණ්ඩිතයෝ ඇත්තාහ. ඔවුහු ශ්‍රමණ ගෞතමයෝ අසවල් තැන වෙසෙති අසා කෙසේ විසඳුවද දොස් දැක්විය හැකි උබතෝකෝටික ප්‍රශ්න ගොතා මේ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නොත් මෙසේ වාද ආරෝපණය කරමි, මෙසේ පිළිතුරු දුනොත් අර විදියට වාද ආරෝපණය කරමි යයි කලින්ම සිතාගෙන ඒ ප්‍රශ්න ඇසීමට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත යන්නාහ. ඔවුන්ට ශ්‍රමණ ගෞතමයෝ දැහැමි කතාවෙන් දෘෂ්ට ධාර්මික සම්පරායකාර්ථයෙන් දක්වති. කුසල් කිරීමෙහි ඔවුන් උත්සාහවත් කරවති, ඔවුන්ගේ සිත් සතුටු කරවති. ඔවුන්ගේ සිත් දන්නා වූ ශ්‍රමණ ගෞතමයෝ ධර්ම කතාව කරන අතරම ඔවුන්ගේ ප්‍රශ්නද දක්වා ඒවායේ ඇති වැරද දක්වති. ශ්‍රමණ ගෞතමයන් විසින් ධර්මය පිළිගන්නා ලද්දා වූ ධර්මයෙහි පිහිටවන ලද්දා වූ ඒ පණ්ඩිතයෝ ශ්‍රමණ ගෞතමයන් හා වාද කරනු තබා ප්‍රශ්නද නොඅසති. ඔවුහු ශ්‍රමණ ගෞතමයන්ගේම ශ්‍රාවකත්වයට පැමිණෙති. මම ශ්‍රමණ ගෞතමයන්ගේ මේ පළමුවන පිය සටහන දැක භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ ධර්මය ස්වාක්ඛාතය සංඝයා සුපටිපන්නයයි නිශ්චයට පැමිණෙමි. එබඳු බ්‍රාහ්මණ පණ්ඩිතයන්ද ශ්‍රමණ ගෞතමයන් වෙත ප්‍රශ්න ගොතාගෙන ගොස් අන්තිමේදී ඔවුන්ගේම ශ්‍රාවකයන් වනු දක්නා ලදී. මාදුටු ශ්‍රමණ ගෞතමයන් දෙවන පිය සටහනය. එබඳුම ගෘහපති පණ්ඩිතයන්ද ප්‍රශ්න ගොතාගෙන ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් අන්තිමේදී ඔවුන්ගේම ශ්‍රාවක වනු දක්නා ලදී. එය මාදුටු ශ්‍රමණ ගෞතමයන්ගේ තුන්වන පිය සටහනය. එබඳු වූම ශ්‍රමණ පණ්ඩිතයෝ ප්‍රශ්න ගොතාගෙන ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් උන්වහන්සේගේ ධර්මය අසා ප්‍රශ්න ඇසීම තබා තමන්ගේ පළමු පැවිද්ද හැර උන්වහන්සේගේ පැවිද්ද ලබා නොබෝ කලකින් සියලු කෙලසුන් නසා අරහත්වයට පැමිණ අපි පෙර අශ්‍රමණවම ශ්‍රමණ වේමු යැයි කියාගෙන අබ්‍රාහ්මණවම බ්‍රාහ්මණයයි කියාගෙන නොරහත්ව රහත් වෙමු යැයි කියාගෙන වෙසෙමු යැයි සිතා දැන්නම් අපි ශ්‍රමණයෝ වෙමුයි බ්‍රාහ්මණයෝ වෙමුයි රහත් වෙමුයි යැයි පවසති. මේ මාදුටු ශ්‍රමණ ගෞතමයන්ගේ හතරවන පාසටහනය. එය දැක මම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය උන්වහන්සේගේ ධර්මය යහපත්ය ශ්‍රාවක සංඝයා සුපටිපන්නය යැයි නිශ්චය කර ගතිමි. පිලෝතිකයා පිරිවැජියා විසින් කළ බුදුගුණ කතාව ඇසූ ජානුසෝනි බ්‍රාහ්මණ තෙමේ රියන් බැස උතුරු සළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙසෙන දිශාවට දෝත් නගා වැඳගෙන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යයි තෙවරක් ප්‍රීති වාක්‍ය කියා යම් කිසි විටක ඒ ශ්‍රමණ ගෞතමයන් මුණ ගැසුනහොත් ඔවුන් හා කතා කරන්නට ලදහොත් යහපත් වන්නේහි යයිද කීය. පසු කලෙක ජානුස්සෝනි බ්‍රාහ්මණ බුදුරදුන් වෙත ගොස් දහම් අසා උපාසකත්වයට පැමිණියේය. පිංගියානී බ්‍රාහ්මණයාගේ බුදුගුණ කීම. තථාගතයන් වහන්සේ වේශාලී නගර ආසන්නයේ මහවනේහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සමයෙහි බුදුරජාණන් වහන්සේ සමීපෙහි සිට ගිය පිංගියානී නම් බ්‍රාහ්මණයා ලිච්ඡවීන්ගේ කර්මාන්ත කරවමින් සිටි කරණපාලී නම් බ්‍රාහ්මණයාට හමු වී මේ මහ දවාලෙහි පිංගියානි කොහි සිට එන්නේහිදැයි ඔහු ඇසීය. බ්‍රාහ්මණය මම ශ්‍රමණ ගෞතමයන් සමීපෙහි සිට එමියයි පිංගියානි කීය. එකල්හි කරණපාලී බ්‍රාහ්මණ තෙමේ පින්වත් පිංගියානි ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තතු කෙසේද? ඔබ ඔහු පඬිත යයි සිතන්නේහිදැයි කීය. එකල්හි පිංගියානි කියනුයේ මම ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ මැනීමට කවරෙක් වෙම්ද? යමෙක් ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තරම දන්නේ නම් ඔහුත් ශ්‍රමණ ගෞතමයන් වැනියෙක් වන්නේයයි කීය. පින්වත් පිංගියානි උසස් ප්‍රශංසාවකින් ශ්‍රමණ ගෞතමයන්ට පසසන්නේයයි කරණපාලී බ්‍රාහ්මණයා කීය. ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කිරීමට මම කවරෙක්ද? ශ්‍රමණ ගෞතමයෝ සකල ලෝකයා විසින් ප්‍රශස්ත වූ ඔවුන්ගේ උත්තම ගුණවලින්ම ප්‍රශස්ත කරන්නෝය. සියලු දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨයෝය යයි පිංගියානි කීය. එකල්හි කරණපාලී බ්‍රාහ්මණ ඔබ කුමක් දැක කිනම් කරුණකින් ශ්‍රමණ ගෞතමයන්ට මෙතරම් පැහැදුනෙහිදැයි ඇසීය. එකල්හි පිංගියානි බ්‍රාහ්මණයා තථාගතයන් වහන්සේගේ ගුණ මෙසේ වර්ණනා කළේය. අග්‍ර රස ඇති භෝජනයන් කුසපුරා වළඳා තෘප්තියට පත්ව සිටින්නෙකුට නීරස භෝජනයන් ප්‍රිය නොවන්නාක් මෙන් ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය ඇසූ පසු අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වාද අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ධර්ම අප්‍රිය වන්නේය. සාගින්නෙන් පෙළෙන්නෙකුට චතුමදුරයන් යොදා පිළියල කර අග්ගලා ගෙඩියක් ලැබී වළඳනා කල්හි එය කොතනකින් වැළඳුවද මිහිරි රසයක් ලැබෙන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය කොතනකින් ඇසුවද සූත්‍රයන් ඇසුවද ගෙයියයන් ඇසුවද වෙයියාකරණයන් ඇසුවද අද්භූත ධර්මයන් ඇසුවද සතුටක් ලැබෙන්නේය පැහැදීමක් ඇතිවෙන්නේය. රන්වන් සඳුන් ගැටයක් හෝ රත් සඳුන් කැටයක් ලත් කෙනෙකුට එය කොතනකින් ආග්‍රහණය කළත් සුමිහිරි සුවඳක් ලැබෙන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය අසන්නෙකුට සූත්‍රයන් හෝ වේවා ගෙයියයන් හෝ වේවා වෙයියාකරණයන් හෝ වේවා අද්භූත ධර්මයන් හෝ වේවා කුමකින් කොතනින් ඇසුවද සතුටක් ලැබෙන්නේය. යම් කිසි රෝගයකින් පෙළෙන්නෙකුට දක්ෂ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කරන කල්හි ක්‍රමයෙන් රෝගය දුරු වී යන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන් ධර්මය තෝතැන්නකින් හෝ අසන්නහුගේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෝ නැතිවන්නාහ. ග්‍රීෂ්මෙන් හා පිපාසාවෙන් පීඩිතයෙකු සුමිහිරි සිසිල් දියෙන් පිරුණු පොකුණකට බැස පැන්බී දියනෑම කරන කල්හි ඔහුගේ ග්‍රීෂ්මය පිපාසාව ක්ලාන්තය සංසිඳී යන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය කොතනකින් හෝ අසන්නහුට ඔහුගේ සියලු පීඩා වෙහෙසීම් දැවීම් සංසිඳෙන්නේය. මෙසේ පිංගියානි බුදුරදුන්ගේ ගුණ වර්ණනා කළ කල්හි කාරණපාලි බ්‍රාහ්මණ තෙමේ අසුනෙන් නැගිට උතුරු සළුව ඒකාංශ කොට දකුණු දන බිම හැන බුදුරදුන් වැඩවෙසෙන දිශාවට දෝත් නගා වැඳ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යයි තෙවරක් උදං අනා පිංගියානිට ස්තුතිකොට රත්නත්‍රය සරණ ගියේය. අංගුත්තර නිකාය පංචක නිපාතයෙන් දෙව්ලොව බුදු ගුණ වැනුම. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජකුළු පව්වෙහි වැඩවෙසෙන සමයෙහි පංචසික නම් ගාන්ධර්ව දේව පුත්‍රයා උන්වහන්සේ වෙත පැමිණ ස්වාමීනි, මම තෞතිසා දෙවියන්ගෙන් අසන ලද්දක් නුඹ වහන්සේට සැල කරමි කීය. කියව පංචසික යයි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි ඔහු මෙසේ කීය. ස්වාමීනි, ඉකුත් පසළොස්වක පොහෝ දින රාත්‍රියෙහි තෞතිසා දෙව්ලොව සුධර්මානම් ශාලාවට සියලු තෞතිසා වැසි දෙවියෝ රැස්ව වුන්හ. මහත් වූ දෙව් පිරිසක් ශාලාව අවටද රැස් වුන්හ. සතරදිග සතරවරම් මහරජහු උන්හ. පෙරදිග දතරට්ට නම් මහා දේවරජ බස්නාහිරට මුහුණලා දෙවියන් පෙරටු කොට හුන්නේය. දකුණුදිග විරුල්හක නම් මහරජ උතුරට මුහුණලා දෙවියන් පෙරටු කොට හුන්නේය. පැදුම් දිග විරූපක්ෂ නම් මහදෙවරජ නැගෙනහිරට මුහුණලා දෙවියන් පෙරටු කොටගෙන හුන්නේය. උතුරුදිග වෙස්සවන නම් මහදෙවරජ දකුණට මුහුණලා පෙරටු කොට හුන්නේය. මේ දෙවිවරුන්ගේ පසුපස අපට අසුන් ලැබුණේය. ස්වාමීනි, ඒ දේව සභාවෙහි නුඹ වහන්සේගේ ශාසනයෙහි ශ්‍රේෂ්ඨ චර්යාවෙහි හැසිර අලුත තෞතිසා දෙව්ලොව උපන් දෙවියෝ වර්ණයෙන් හා යසසින් පරණ දෙවියන් ඉක්මවා සිටියේය. ස්වාමීනි, ඒ කරුණෙන් තෞතිසා වැසි දෙවියෝ දෙව්ලොව පිරෙන්නේය, අසුරලොව පිරිහෙන්නේය යැයි ප්‍රීති වූවෝය, සොම්නසට පැමිණියෝය. එකල්හි ස්වාමීනි, සක්දෙව් රජ දෙවියන්ගේ සතුට දැන මේ ගාථාවන් කියා දෙවියන්ගේ ප්‍රීතිය අනුමෝදන් විය. මෝදන්ති වතබෝ දේවා තාවතින්සා සහින්දකා තථාගතං නමස්සත්තා ධම්මස්සච සුධම්මතං නවේ දේවේච පස්සන්ත වන්නවන්තේ යසස්සිනේ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වාන ඉදාගතේ තේ අඤ්ඤ අතිරෝවන්ති වන්නේන යසසායුනා සාවකා බූරි පඤ්ඤස්ස විසේසූපගතා ඉද ඉදං දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. සක්දෙව් රජ කී ගාථා ඇසු දෙවියෝ දෙව්ලොව පිරෙන්නේය, අසුරකාය පිරිහෙන්නේය යැයි වඩාත් සතුටට පත් වූහ. දෙවියන්ගේ සතුට දත් සක්දෙව් රජ දෙවියන් අමතා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ ගුණ අටක් අසන්නට කැමැතහුදැයි ඇසීය. දෙවියන් ඒ ගුණ ඇසීමට කැමැත්ත ප්‍රකාශ කළෙන් සක්දෙව් රජ මෙසේ ඒ ගුණ අට ප්‍රකාශ කළේය. 1. ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස පිළිපන්සේක, බොහෝ ජනයාට සැප පිණිස පිළිපන්සේක, ලෝකයාට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, හිතය පිණිස, සැපය පිණිස පිළිපන්සේක. මේ අංගයෙන් සම්පූර්ණ වූ ශාස්තෘවරයෙකු අතීතයෙහිද නොදකිමු. දැනුදු ඒ ශාස්තුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. දෙක. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනය කරන ලද්දේය. ඒ ධර්මය සාන්දිට්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, තමාගේ సంతාණයට පමුණුවා ගැනීමට සුදුසුය. නුවණැතියන් විසින් සුව సంతාණයෙන්ම දත යුතුය. මෙසේ සත්ව సంతාණයට පමුණුව ගත යුතු වූ, සත්ව సంతාණයෙහි පැවැත්විය යුතු වූ ධර්මයක් දේශනය කරන අන්ශාස්ත්‍රූවරයෙකු අතීතේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. තුන. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කුසලයයි මැනවින් පණවන ලද්දේය. මේ අකුසලයයි මැනවින් පණවන ලද්දේය. මේ සාවද්‍ය, මේ නිරවද්‍ය, මේ සේවනය කළ යුතුයි, මෙය සේවනය නොකළ යුතුයි, මෙය හීනයි, මෙය ප්‍රණීතයි, මෙය කෘෂ්ණය, මේ ශුක්ලය යයි මැනවින් පණවන ලද්දේය. මෙසේ කුසල අකුසල ආදී ධර්මයන් මැනවින් පණවන අන් ශාස්තෘවරයෙකු අතීතේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. හතර. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට පණවා ඇති නිර්වාණගාමිනී ප්‍රතිපදාව ඉතා යහපත්ය. නිර්වාණය හා ප්‍රතිපදාව ගංගා ජලය හා යමුනා ජලය මෙන් සංසන්දනය වන්නේය, සමවන්නේය. එබඳු යහපත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් පැන වූ ශාස්තෘවරයෙකු අතීතේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. පහ. ඒ භාග්‍යවතුන් වහන්සේට බොහෝ ලාභ ඇතිවිය, ඉමහත් කීර්තියක් ඇතිවිය. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ ආදීහු උන්වහන්සේට පැහැදී සිටිති. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒවායින් මත්වීමක් නැතිව ආහාරය වළඳන්නාහ. මේ අංගයෙන්ද යුක්ත ශාස්තෘවරයෙකු අතීතේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත් පුරන්නා වූද, අරහත්වයට පැමිණීමෙන් පිළිවෙත් පිරීම අවසන් කළ වූද බොහෝ ශ්‍රාවකයන් ඇත්තෝය. එහෙත් උන්වහන්සේ ඔවුන් කෙරෙහි නොඇලී ඔවුන් අතරම එකලාව වාසය කරන සේක. එසේ එකලාව වෙසෙන අන්ශාස්තෘවරයෙකු අතීතේහි නොදකිමු. දැනුදු ඒ ශාස්තෘන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. හත. ඒ භාග්‍යවතුන් වහන්සේ කියන පරිදීම කරනසේක, කරන පරිදීම කියනසේක. එසේ ධර්මය අනුව පිළිපදින අන්ශාස්තෘවරයෙකු අතීතේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. අට. ඒ භාග්‍යවතුන් වහන්සේ එතර කරන ලද චිකිත්සා ඇතිසේක. මෙය එසේද මෙසේද කියා සැකකරන ස්වභාවය ඉක්මවා සිටිනසේක. බලවත් වීරියෙන් පෞරාණික ආර්ය මාර්ගයෙන් සර්වඥත්වයට පැමිණි අදහස් මුදුන්පත් කර සිටිසේක. ඒ අංගයෙන් සමන්වාගත අන්ශාස්තෘවරයෙකු අතීතේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. ස්වාමීනි, මෙසේ සක්දෙව් රජු භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ මේ ගුණ අට ප්‍රකාශ කරන කල්හි තෞතිසා දෙවියෝ වඩාත් ප්‍රීතිමත් වූහ. අතිශයින් සතුටටපත් වූ ඔවුන්ගෙන් ඇතමෙක්, අහෝ, ලොවට බුදුවරුන් සතර නමක් ඇති වුවහොත් කොතරම් යහපතක් දැයි කීය. ඇතැම්හු සතර නමක් නොව තෙනමක්වත් ඇති වුවහොත් කොතරම් යහපතක් දැයි කීය. ඇතැම් හෝ බුදුවරුන් දෙනමක්වත් ඇතිවුවහොත් කොතරම් යහපතක් දැයි කීය. එකල්හි සක්දෙව් රජතෙමේ දෙවියන් අමතා පින්වත්නි, එක් ලෝකධාතුවක් හි එකවර බුදුවරු දෙනමක් පහළවීම සිදු නොවන්නේය. ඒ භාග්‍යවතුන් වහන්සේ නීරෝගීව චිරකාලයක් ජීවමාන වුවහොත් ඉතා යහපතක් යැයි කීය. දේව සභාවේ වැඩ අවසන් වූ සැටියේම සනන් කුමාර බ්‍රහ්මතෙමේ එහි පැමිණියේය. දෙවියෝ හැමදෙන ඔහුට වැඳගෙන තමන්ගේ අසුන්වලම හුන්නේය. ඔහුද තෞතිසා දෙවියන්ගේ චිත්ත ප්‍රසාදය දැන මෝදන්ති වතබෝ දේවා යනාදී ගාථා තුන කියා ඒ ප්‍රීතිය අනුමෝදන් විය. ඉක්බිති සනන් කුමාර බ්‍රහ්මතෙමේ සක්දෙව් රජුගෙන් බුදුගුණ අට අසා සතුටුව ඔහුද භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා සම්පත්තිය දැක්වීම පිණිස මහා ගෝවින්ද චරිතය කීය. මහා ගෝවින්ද සුත්තයෙන් තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේදී දම්සක් පැවතුූ අවස්ථාවෙහි බූමාටෝ දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව බ්‍රහ්මයන් දක්වා ඒ ඒ දේවලෝක බ්‍රහ්මලෝකවාසීහු ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මි යයි ස්තුතිඝෝෂා පැවැත්වූහ. ඒ ഘോഷාව සැනකින් අකනිටා බඹලොව දක්වා පැන නැංගේය. දසදහසක් සක්වල පැතිර ගියේය. බුදුන් වහන්සේ මෞකුස පිළිසිඳ ගැනීම, මෞකුසින් බිහිවීම, බුද්ධත්වයට පැමිණීම යනාදී විශේෂ අවස්ථාවන්හි අවිඥානික වස්තූහුද නිමිති පහළ කිරීම වශයෙන් තථාගතයන් වහන්සේගේ කීර්තිය පතල කළහ. ඒ අවස්ථාවලදී මහපොළව මහකඳු ගුගුරා ගුගුරා කම්පාවීම් වශයෙන්ද, ගංගා සාගර නිශ්චලවීම් වශයෙන්ද, ගස්වැල් මලින් සැරසීම් වශයෙන්ද, රත්නජාතීහු දිලිසීම් වශයෙන්ද, තූර්ය භාණ්ඩ වාදනයක් නැතිවම හඬ නැගීම් වශයෙන්ද තථාගතයන් වහන්සේගේ කීර්තිය පතල කළහ. බුදුරදුන්ගේ කීර්තිය මිනිස් ලොව බුදුසසුන පවත්නා වර්ෂ 5000ම පවතින්නේය. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් ඉදිරියටද වර්ෂ කෝටි ගණනක් දෙව්ලොව තථාගතයන් වහන්සේගේ කීර්තිය පවතින්නේය. බ්‍රහ්මයන්ගේ ආයුෂ ඉතා දික් බැවින් බ්‍රහ්මලෝකවල කල්ප බොහෝ ගණනක් යනතුරුද බුදුන්ගේ කීර්තිය පවතින්නේය.